අපි පන්දුර රාජකීය විද්‍යාලයේ දැනුම මෙනුම කණ්ඩායම විදුහල්පති මොහන්ලාල් ගුණරන්සි මැතිතුමාගේ මෙහෙයවීමෙන් පන්දුර රාජකීය විද්‍යාලයේ දැනුම මෙනුම කණ්ඩායමේ පරාචාර්යතුමිය ශාමා කුමාරි කුංචි බණ්ඩාර ගුරුමෑණියන්ගේ මග පෙන්වීම යටතේ කණ්ඩායම් නායකයා වශයෙන් කටයුතු කරන්නේ කවිදු සකුන්ත, කණ්ඩායමේ සිසු සමාජිකයන් වශයෙන් ලක්ෂිත ජයනාත්, පසිඳු නිම්සර, ලකිදු චේතන, නුපුන් බානුක සමගින් එඳුර නිම්සර සහභාගී වෙන්නට නියමිතයි. ලක් FM ලක් නැන පැන 2016 2017 මේ අභියෝගාත්මක දැනුම මෙනුම තරගයට හෙට දිනේ සාර්ථක මුහුණ දෙන්නට අපි දැන් සූදානම්.